सदहं शरणयामि, नमस्कार वेवा संगरुणत समदा महासंग शरणयामि, नमस्कार वेवा तुनुरुणत समदाति शरण शरणयामि। साधु साधु साधु। नमो बुद्धाय। श्रद्धावंत पिन्वत्नी पिन्वत्नी मे लोके तेन अंधकारे दुरुकरन्नट पहलवन महत् आलोकयक् वन महत् हिरुमडलक् वन महत् सदमडलक् वन ए भाग्यवत् अरहत् सम्मा संबुद्रजानन वहन्से तमयि देव मिनिस् लोकयागे जीवितयट सबैम आलोकय उदा करगन्नट मं विवर करन्नी। පින්නත්නි බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා මේ ලෝකේ යථාර්ථයේ ලෝක සත්‍යය අද කියලා දෙනවා. මේක තමයි දුක නම් වූ ආර්ය සත්‍යය. මේක අවබෝධ කරන්න කියලා කියලා දෙනවා. මේ තමයි දුකේ හට ගැනීම. මේ තණ්හාව ප්‍රහාණය කරන්න කියලා කියලා දෙනවා. මේ තමයි අමා මහ නිවන. මේ නිවනින් නිවී සැනසී යන්න කියලා මඟ කියලා දෙනවා. මේ තමයි අමා මහ නිවන අවබෝධ කරන්නට සියලු දුකින් එතර වෙන්නට ඇති ඒ කායනු සුදෝසුදු මාර්ගය කියලා ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය ශ්‍රාවකයාගේ ජීවිතේ ප්‍රගුණ කරගන්න ආකාරය භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා. පින්වත්නි මේ ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේ ආර්ය සත්‍ය දේශනා කරද්දී විවර කරලා පෙන්වද්දී ලෝකීට විස්තර විදිහට දේශනා කරද්දී ඒ ධර්මයේ ශ්‍රවණය කරන ශ්‍රාවකයන් ඒ දහමින් තමගේ ජීවිතයට සැබෑ වූ පිහිටක් පිළිසරණක් උදා කරගන්නවා. තම තමන්ගේ නැන පමණින් ඒ දහම අවබෝධ කරගන්න ශ්‍රාවකයන් සමහර කෙනෙක් සතර අපා දුකෙන් සදහාට මත් මිදිලා සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත්වෙන ඒ දහම අවබෝධ කරලා තවත් ශ්‍රාවකෙක් එතරිනුත් ඉක්ම ගිහිල්ලා ඊටත් වඩා තමන්ගේ ජීවිතේ බුදු ශාසනයේ දියුණු කරගෙන සකදාගාමී ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. පින්වත්නි ඊටත් වඩා ප්‍රඥාවෙන් ජීවිතය දිහා දකින්න පුළුවන් බුද්ධිමත් ශ්‍රාවකයන් ආයේ මේ කාම ලෝකෙට කවදාවත් එන්නේ නැති තත්ත්වයේ තමන්ගේ හිත දියුණු කරගෙන අනාගාමී ශ්‍රාවකයන් බවට පත් වෙනවා. පින්වත්නි මේ ලෝකේ ප්‍රඥාව මුහුකුරාගිය ශ්‍රාවකයන්ට හොඳින් මුහුකුරාගිය ශ්‍රාවකයන් මේ දහම් ශ්‍රවණය කළා කෙලවරක් නැතුව දීර්ඝව ඉපදෙමින් මැරෙමින් ආ සසර ගමන සදහාටම නවත්තලා දාලා පරිපූර්ණ වශයෙන් ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා සියලු දුක් දුරු කළ පාරිශුද්ධ සිතක් ඇති කරගත්ත නිකෙලෙස් මහා මුනිවරයන් බවට නිකෙලෙස් මහා මුනිවරයන් බවට පත්වෙනවා. පින්නත්නි භාග්‍යතුන් වහන්සේගේ බුදු සසුනේ භාග්‍යතුන් වහන්සේ ඉලක්ක කළේ ශ්‍රාවකයන් සතර අපා දුකෙන් අත් මිදෙන්න සසර දුකෙන් අත් මිදෙන්නට මඟ පෙන්වන්නටයි. පින්නත්නි දවසක් භාග්‍යතුන් වහන්සේගේ බුදු සසුන තුළ අනාගාමී භික්ෂුවක් වාසය කළා. භාග්‍යතුන් වහන්සේ දැක්ක මේ භික්ෂුව මීට කලින් ගොඩාක් වීරියවන්තව දහමේ හැසිරුණා. නමුත් දැන් වීරිය ටිකක් අඩු වෙලා බව පේනවා. භාග්‍යතුන් වහන්සේ ඇහුව මේ භික්ෂුවගෙන් පින්වත් භික්ෂුව ඔබ මීට කලින් කොයිතරම් වීරියෙන් ධර්මයේ සරුණාද? ඇයි දැන් අඩු කියලා? මේ භික්ෂුව ප්‍රකාශ කරන භාග්‍යතුන් වහන්සේ මම අනාගාමී වෙලා ඉන්නේ. දැන් මම සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා ඉතිරි ටික එහෙදි අවබෝධ කරන්ටයි කල්පනාව කියලා. භාග්‍යතුන් වහන්සේ වදාළ පින්වත් පින්වත් මහණෙනි අසූචි කියන දේ පොඩ්ඩක් තිබ්බත් ගොඩක් තිබ්බත් ගඳේ වෙනසක් තියෙනවද කියලා. භාග්‍යතුන් වහන්සේ වදාළ අසූචි පොඩ්ඩක් තිබ්බත් ඒ ගඳමයි ගොඩක් තිබ්බත් ඒ ගඳමයි. අන්න ඒ වගේ තමයි ආපහු එක වතාවක් කොහේ හරින් උපත ලැබුවත් එතන දුකක්මයි තියෙන්නේ. ඒ නිසා පින්වත් මහණෙනි අප්‍රමාදී වෙන්න මේ ජීවිතේම සියලු දුක් කෙලවර කළා අමා නිවන පිණිස වෙරවීරිය වඩන්න කියලා භාග්‍යතුන් වහන්සේ ආවාද කළා. පින්වත් නිහනම් භාග්‍යතුන් වහන්සේගේ බුදු සසුනේ සැබෑ පිහිට පිළිසරණ කියන්නේ කෙනෙක්ගේ හිත කෙලෙස්වලින් නිදහස් කර ගැනීමයි. ඒ විමුක්තිය ස්පර්ශ කිරීමමයි. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ වදාලා කෙනෙකුට දුකින් නිදහස් වීම පිණිස අවස්ථා පහක් තියෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේ වදාළ උතුම් දේශනාවක් තියෙනවා පින්වත්නි, විමුක්තායතන සූත්‍රය කියලා. ඒ සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ විස්තර කළේ කෙනෙක්ගේ හිත සියලු දුකින් නිදහස් වෙන අවස්ථා පහක් ගැන. ඉතින් පින්වත්නි, අද දවසේදී අමාවැස්ස ධර්ම සාකච්ඡාවේදී අපි කතා බස් කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ විමුක්තායතන පහ ගැන. විමුක්තායතන සූත්‍රය ඇසුරු කරගෙන කෙනෙක්ගේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙන ආකාර පහ භාග්‍යතුන් වහන්සේ වදාළේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී ධර්ම සාකච්ඡාවට වැඩම කොට වදාළ පින්වත් මෑණියන් වහන්සේලා නමස්කාර පූර්වකව පිළිගන්නවා. නමෝ බුද්ධාය. පින්වත් මෑණියන් වහන්සේ, පින්නන්දි භාග්‍යතුන් වහන්සේ අංගුත්තර නිකායේ කියන පොත් වහන්සේගේ දේශනා කොට වදාළ පංචිමානේ භික්කවේ විමුත්තායතනානි, පින්වත් මහණෙනි, හිත දුකින් නිදහස් වෙන, කෙලෙසුන්ගෙන් නිදහස් වෙන, එහෙම නැත්නම් විමුක්තියට පත් වෙන අවස්ථා පහක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරා යත්ත භික්ඛු අප්‍රමත්තස්ස, යම් භික්ෂුවක් අප්‍රමාදීව දහමේ හැසිරෙනවද, ආතාපිනෝ කෙලස්තවන වීරිය යුක්තයිද, පහිතත්තස්ස, දහමට දීපුදා වාසය කරනවද, ආන් ඒ භික්ෂුවගේ තමයි අවිමුත්තං වා චිත්තං විමුච්ඡති, ඒ භික්ෂුවගේ හිත නිදහස් නොවුණු හිත නිදහස් වෙනවා. අපරක්කීනාවා ආශ්‍රවයන්, ඒ කියන්නේ කෙලෙස් ප්‍රහාණය නොවුණු යම් කෙලෙස් තියෙනවද, අන්නේ කෙලෙස් ප්‍රහාණය වෙලා යනවා. අං ඒ ආකාරෝ දුකින් නිදහස් වෙන අවස්ථා පහක් තියෙනවා. ඒ වගේම අනුත්තරෝ යෝගක්ඛේම නම් වූ අරහත්ය සාක්ෂාත් කරන්නට හේතු වෙන අවස්ථා පහක් තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ මේ විමුක්තායතන සූත්‍රයේ දේශනා කරනවා. ඉතින් පින්වත් මෑණියන් වහන්සේ, දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ, දැන් භාග්‍යතුන් වහන්සේ වදාළ සෑම බුද්ධ භාෂිතයක්ම අපි ගත්තොත් එහෙම, ඒ හැම බුද්ධ භාෂිතයකම තිබ්බ එකම ඉලක්කයක්. ඒ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනේ ඉලක්කේ තමයි ශ්‍රාවකයා දුකෙන් නිදහස් කිරීම. එමෙත ශ්‍රාවකයාගේ හිත විමුක්තියටපත් වීම. එතකොට ඒ විමුක්තිමත් සිතක් ඇති කර ගැනීම නේද මේ බුදුසසුනේ පිළිසරණ ලැබුවා කියලා කියන්නේ. ඇත්තෙන්ම පින්වත් මෑණියන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ නම මේ ලෝකෙට පහළ වෙනවා කියන කාරණාව ඉතාම දුර්ලභව සිද්ධ වෙන දෙයක්. රහතන් වහන්සේලා ප්‍රකාශ කරනවා බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ. මේ බුද්ධ කියන වචනය ඇහිම පවා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම කල්ප ගණනාවකින් සිද්ධ වෙන ඉතාම දුර්ලභ දෙයක් කියලා. ඉතින් එහෙනම් ඒ විදිහට ඉතාම කලාතුරකින් මේ ලෝකෙට පහළ වෙන බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙලා ඒ භාග්‍යතුන් වහන්සේලාගේ හදවතේ පැන නගින අමා දහම මේ ලෝක සත්‍යයට කියලා දෙනවා. මේ ධර්මය ඒ වගේම දුර්ලභ දෙයක්. පින්නත් මෑණියන් වහන්ස, අපි හැමෝම හොඳටම දන්නෝ මේ දහම් සොඬ රජතුමාගේ කතාව. දැන් ඒ අවස්ථාවේ අපමහ බෝසතාණන් වහන්සේ රජ කෙනෙක් වෙලා ඉපදිලා ඉන්න ජීවිතයක බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙනවා. ශ්‍රී සද්ධර්මය දේශනා කරනවා කියන කාරණේ අහන්න ලැබෙනවා. ඉතින් මේ රජතුමාට හරි ඌමනාවක් ඇති වෙනවා, ආසාවක් ඇති වෙනවා. මොකක්ද මේ ධර්මය කියලා කියන්නේ, බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය මොකක්ද කියලා දැනගන්න. ඉතින් මේ රජතුමා රට පුරා අඬ බෙර යවල අහනවා, මේ ධර්මයේ දන්න කෙනෙක් ඉන්නවනම් මේ තෑග්ග අරගෙන මට මේ ධර්මයේ කියලා දෙන්න. නමුත් ධර්මයේ දන්න කිසි කෙනෙක් නැහැ. අන්තිමට මේ රජතුමා මේ විදිහට ධර්මයේ හොයනකොට තමයි මේ රජතුමාට නමක් පටබැඳෙන්නේ දහම්සොඬ රජතුමා කියලා. ඉතින් මේ දහම්සොඬ රජතුමාට ධර්මය අහන්න කොච්චර උවමනාවක් තියෙනවද කියනවනම් තමන්ගේ රාජ්‍ය අතාරිනවා. රාජ්‍ය අතහැරලා වනාන්තර ගත වෙනවා. වනාන්තර ගත වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොයාගෙන යනකොට එක බණපදයක් දැනගෙන හිටපු සක්‍ර දේවේන්ද්‍රයා මේ රජතුමාව පරීක්ෂා කරන්නට රාක්ෂයෙකුගේ වේශයෙන් තමයි එන්නේ. ඉතින් මේ රාක්ෂයා කියනවා මට බොහොම බඩගිනි, ඒ නිසා ඉස්සෙල්ලා මං නුඹව අනුභව කරන්නම්, ඊට පස්සේ තමයි ධර්මය කියන්නේ කියලා. ඉතින් එතකොට මේ රජතුමා කියනවා එතකොට ධර්මය අහන්න කෙනෙක් නැහෙනේ, ඒ නිසා මං අර ගල උඩට ගිහිල්ලා නුඹේ කටට පනින්නම්, ඒ අතරතුර මට ධර්මය කියන්න කියනවා. එතකොට පින්නත් මෑණියන් වහන්සේ ජීවිතය ගැනවත් අපේක්ෂාවක් නැතුව ධර්මයේ හොයන්ට සිද්ධ වෙන කාල තියෙනවා. මේ ධර්මය කියලා කියන්නේ ඒ තරම් දුර්ලභ දෙයක්. එතකොට ඒ විදිහට දුර්ලභව පහළ වෙන මේ ශ්‍රී සද්ධර්මයෙන් මේ ලෝක සත්වයාට සුගති ලෝක විවෘත කරලා දෙනවා. මේ ලෝක සත්වයා දුගතියට යන එක වළක්වනවා. ඒ වගේම ලෝක සත්වයාගේ සසර ගමන කෙටි කරලා දෙනවා. ඒ වගේම නිවන අවබෝධ කරලා දෙනවා. ඉතින් පින්වත් මෑණියන් වහන්සේ මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරන ශ්‍රී සද්ධර්මයෙන් ලබන්න තියෙන අග්‍රම ඵලය තමයි අමා නිවන් සුවය. එහෙමයි පින්නත් මෑණියන් වහන්ස. පින්නත්නි, එතකොට අපිට පැහැදිලි දුර්ලභව නමුත් මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙලා දහම් දෙසද්දී ඒ බුදු සසුනේ කෙනෙක් ලබන අග්‍රම පිළිසරණ තමයි සිත කෙලෙසුන්ගෙන් නිදහස් කර ගැනීම, හිත විමුක්තියට පත් කර ගැනීම. ඉතින් පින්නත්නි, දැන් අපි ගත්තොත් භාග්‍යවතුන් වහන්සේ වදාළේ දුර්ලභ ශ්‍රී සද්ධර්මයේ කෙනෙක් ශ්‍රවණය කරනවා නම් ඒ ශ්‍රවණය කරන්නේ සඳහාමයි, වෙන කරුණක් සඳහා නෙවෙයි. ඉතින් පින්වත්නි, යමෙක් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම කොයි තරම් ශ්‍රවණය කළත් නුවණින් විමසීමක් නැත්තම් ඒක එයාට ධර්ම අවබෝධයට උවමනා කාරණාවක් බවට පත් වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාලා කෙනෙක් පද හතරක් ඇති ගාථාවක් නමුත් අහලා ඒ ධර්ම නුවණින් විමසමින් ප්‍රතිපදාවේ යෙදෙනවා නම් එයා තමයි ඒ ධර්මින් පිළිසරණ ලබා ගන්න කෙනා කියලා. ඉතින් පින්නත් මෑණියන් වහන්සේ, දැන් අපි ධර්මය අවබෝධ කරන්න කැමති පිරිසක් විදිහට බොහෝ කොට අපි කරන්නේ ධර්ම ශ්‍රවණය කරන එක. ඒකට ඒ ධර්ම ශ්‍රවණය කිරීම කොහොමද කෙනෙක්ගේ ජීවිතයේ දුකින් නිදහස් වෙන්න කාරණාවක් වෙන්නේ? කියන්නේ දුකින් නිදහස් වෙලා අමා නිවන පිණිස කොහොමද විමුක්තායතනයක් බවට ඒ ධර්ම ශ්‍රවණය කියන එකපත් වෙන්නේ? අපගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ කෙලෙස් තවන වීරියෙන් යුක්තව දහමට දිවි පුදා ධර්මයේ හැසිරෙන අප්‍රමාදී වූ භික්ෂුවකගේ නිදහස් නොවුණු සිත නිදහස් වෙලා යනවද? ෂය නොවුණු ආශ්‍රවයන් ෂය වෙලා යනවාද? ඒ වගේම නොපැමිණි අරහත්වයට පත්වෙනවාද? අන්න ඒ ආකාරයට මේ දුකින් නිදහස් වෙන ස්ථානයක්, එහෙමත් නැත්නම් විමුක්තායතනයක් බවට මේ ධර්ම ශ්‍රවණය පත් වෙනවා කියලා. එතකොට මේ අවස්ථාවේදී මේ පුද්ගලයාට තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ හෝ එහෙමත් නැත්නම් ගුරු තනතුරේලා සැලකෙන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ධර්ම දේශනා කරනවා අහන්නට ලැබෙනවා. එතකොට යම් ආකාරයකටද ඒ ධර්මයේ දේශනා කරන්නේ, අන්න ඒ ආකාරයටම ඒ ධර්මයේ අල්තය මේ කෙනාට මනාකොට වැටහෙනවා. ඉතින් අන්න ඒ විදිහට ඒ ධර්මයේ අර්ථය මනාකොට වැටහෙනකොට සිතේ ප්‍රමුදිත බව හටගන්නවා. ඒ ප්‍රමුදිත බව හට ගැනීම තුළින් ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය තුළින් කය සංසිඳෙනවා. කය සංසිඳුනහම සැපයක් ඇති වෙනවා. ඒ සැපය තුළින් සිත සමාධිමත් වෙනවා. එතකොට මේ කෙනා මේ ධර්මය ශ්‍රවණය කරද්දී අර බාහිර අරමුණු කෙරෙහි තමන්ගේ හිත විසිරෙන්නට නොදී හොඳට සිහිය යොමු කරගෙන තමයි අර ධර්මය ශ්‍රවණය කරන්නට ඕන. අන්න එතකොට තමයි ඒ ධර්ම ශ්‍රවණය විමුක්තායතනයක් බවට පත් වෙන්නේ. අන්න එතකොට තමයි ඒ ධර්මයේ අර්ථය මනාකොට වැටහෙන්නේ. පින්වත් මෑණියන් වහන්සේ, මේ ධර්ම ශ්‍රවණය තමන්ගේ ජීවිතයේ විමුක්තායතනය බවට පත් කරගත්ත පුද්ගලයෙකුට හොඳම උදාහරණයක් තමයි බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ. මේ බාහිය කියන පුද්ගලයා වෙළඳාම යනකොට තමන් ගමන් කරපු නැව අනතුරට පත් වෙනවා. ඉතින් මේ බාහිය බොහොම අමාරුවෙන් තමන්ගේ ජීවිතේ බේරගෙන දරපතුරු වලින් සකස් කරපු වස්ත්‍රයක් ඇඳගෙන මිනිසුන් අතරේ පිණුසිඟා යනවා. ඉතින් මේ බාහිය දාරුචීරියව දකින මිනිස්සු හිතන්නේ මේ ඉනි රහතන් වහන්සේ නමක් කියලා. බාහියත් හිතන්නේ තමන් රහතන් වහන්සේ නමක් කියලා. නමුත් පස්සේ කාලික මේ බාහියට දැනගන්නට ලැබෙනවා තමන් රහතන් වහන්සේ නමක් නෙවෙයි කියලා. නමුත් ඒ උතුම් අරහත්ත්වය සාක්ෂාත් කරන්නේ මාර්ගයේ පෙන්වලා දෙන උත්තමයන් වහන්සේ නමක් මේ ලෝකයේ වැඩ සිටිනවා කියලා දැනගන්නට ලැබෙනවා. ඒ මොහොතෙම බාහිය සවැත් නූර බල අපිටත් වෙනවා. අප්‍රමාණ වීරයකින් යුක්තව දිවා රෑ නොබලා වෙහෙස මහන්සි නොබලා සවැත් නූරට ළඟා වෙනවා. බාහිය දාරුචීරිය සවැත් නූරට යනකොට අපගේ භාග්‍යවතුන් වහන්සේ මහමග පින්නපාති වඩිනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳ වැටිලා ඉල්ලා සිටියා තමන්ට අරහත්ත්වය සාක්ෂාත් කරන මාර්ගය පෙන්වලා දෙන්නට කියලා. බුදුරජාණන් වහන්සේ දුටුවා මේ බාහියට වාසනාව තියෙනවා ඒ උතුම් අරහත්ත්වය සාක්ෂාත් කරන්නට. නමුත් ජීවත් වෙන්නට එච්චර කාලයක් නැහැ. තව සුළු මොහොතකින් මරණයටපත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම කෙටියෙන් මේ බාහිය දාරුචීරියට ධර්මයේ දේශනා කරා. ඉතින් පින්වත් මෑණියන් වහන්සේ මේ බාහිය දාරුචීරිය ඒ ස්ථානයේදීම ඒ ධර්මයේ ශ්‍රවණය කරන අතරෙම උතුම් අරහත්ත්වය සාක්ෂාත් කරා. එතකොට බාහිර කිසිවක් කෙරෙහි අවධානය යොමු නොකර ඒ ධර්මයේ දේශනා කරන්නේ යම් ආකාරයකටද ඒ ආකාරයෙන්ම පරිපූර්ණ වශයෙන්ම ඒ ධර්මය අවබෝධ කරා උතුම් අරහත්ත්වයට පත් වුණා. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි පින්වත් මෑණියන් වහන්සේ මේ ධර්ම ශ්‍රවණය කියන කාරණය අපේ ජීවිතේ විමුක්තායතනයක් බවට පත් වෙන්නේ. ඉතින් පින්වත්නි මේ ධර්මයේ ශ්‍රවණය කිරීම කියන එක කෙනෙක්ගේ ජීවිතේ දුකින් නිදහස් වෙලා අරහත්ත්වයට පත් වෙන්න හේතු වෙන කාරණාවක් බව අපි සිහිපත් කරද්දී ඔබට මතකෙට එනවා ඇති ගෞතම බුද්ධ ශාසනයේ මහා ප්‍රඥාවන්ත ශ්‍රාවකයන් අතරින් අගතනතුර ලැබූ ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන පින්නනි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට පත් වෙන්නට කලින් එදා වැඩ හිටියා භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා මේ ගිජුකුළු පර්වතේ ගිජුකූට පර්වතේ සූකර කත කියලෙනේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා එදා රස්නේ කාලයක දවල් කාලේ භාග්‍යතුන් වහන්සේ අසලින් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට පවන් සලනවා. ඉතින් එදා ආව දීගණක කියලා පරිබ්‍රාජකේ භාග්‍යතුන් වහන්සේ ළඟට. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ කෙනාට වේදනාවේ ස්වභාවය ගැන දහම් දෙසුවා. වේදනා පරිග්ගහ සූත්‍රය. හරි පුදුමයි පින්වත්නි මේ ධර්මයේ ශ්‍රවණය කීරේක හරියට කරනවා නම් ඒ කෙනා ඒ දහම් ශ්‍රවණයෙන් කොහොමද විමුක්තියටපත් වෙන්නේ කියන කාරණාව. ඉතින් අර තව කෙනෙකුට දහම්මක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරද්දී පවන් සලමින් අසල ඉන්න සාරිපුත ස්වාමීන් වහන්සේ ඒ දහමට හොඳට කන් යොමු කළා. හොඳට ඒ දහම ශ්‍රවණය කරද්දී හිත ප්‍රීතිය ප්‍රමුත භාවයටපත් වුණා. කායික මානසික සැහැල්ලු ඇති වුණා, හිත එකඟ වුණා. ඒ දහමේ මොහොතේ අවබෝධ කළා. ඒ මොහොතේ තමයි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ සියලු කෙලෙස් නසලා අරහත්ත්වයට පත් වුණේ. බලන්න පින්නනි දැන් මේ වාඩි වෙලා හැම දෙයක්ම අත්හැරලා ධර්මයේ ශ්‍රවණය කරේ නැහැ. යම් දෙයක් කරමින් මේ දහම ශ්‍රවණය කළේ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ඉතාම ගෞරවයෙන් පවන් සලමින් තමයි අර දහමට කන් යොමු කළේ. හැබැයි පවන් සැලුවට මනාකොටේ දහම ශ්‍රවණය කරන්න එක බාධාවක් කරගත්තේ නැහැ. හිතින් දහම ශ්‍රවණය කරද්දී හිත දහම තුල පිහිටියා. ඇඟින් යම් වැඩක් යම් දෙයක් කළාට ඒ නිසා ඒ මොහොතේ පරිපූර්ණ වශයෙන් ඒ දහම අවබෝධ කරලා රහත්ත්වයට පත් වුණා. එහෙනම් පින්වත්නි බලන්න යමෙක් මනාකොට නොනින් විමසමින් ප්‍රීතිමත් සිතින් දහම අවබෝධ කරනවා නම් ඒ කෙනාට කොයිතරම් අවස්ථාවක් තියෙනවද ධර්ම අවබෝධයේ පිණිස ධර්මයේ ශ්‍රවණය කරනවා කියන එක. එදිරි පින්වත්නි දැන් ධර්මයේ ශ්‍රවණය භාග්‍යතුන් වහන්සේ වදාලා විමුක්තායතනයක් වෙන්නේ මේ ධර්මයේ ශ්‍රවණය කිරීම විතරක් නෙවෙයි. පින්වත්නි, අපි දන්නා භාග්‍යතුන් වහන්සේගේ උතුම් බුදු සසුන තුළ ශ්‍රාවකෝ මහරහතන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ රහතන් වහන්සේලාට මේ අවබෝධ කොට වදාළ දහම මේ ලෝකෙට කියාගෙන යන්න කියලා. ඉතින් එතෙන් පටන් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් ඒ තමන් යම් සැනසිල්ලක් ලැබුවද මේ දහමින් ඒ උතුම් සැනසිල්ල ලෝකෙට බෙදාගෙන ගියා. ඉතින් ලෝක සත්‍යයයි දහමින් අප්‍රමනෝ සැනසිල්ලක් ඒ දහම ශ්‍රවණය කළත් වින්දා. ඉතුරු පින්නන්නේ පස්සේ කාලේ අපි දන්නවා ගෞතම බුද්ධ ශාසනය තුළ මහා ප්‍රඥාවන්ත ගිහි ශ්‍රාවකයොත් බිහි වුණා. චිත්ත ගුහපති කුජ්ජුත්තරා වගේ කාන්තාවන් ඒ වගේ පුරුෂයන් මහා ප්‍රඥාවන්ත විදිහට තමන් අහපු දහම අන් අයගේ පිළිසරණ පිණිස අන් අයට යහපත පිණිස කියලා දුන්න අවස්ථාව බුදු දේශනාවල අපට මුණ ගැහෙනවා. ඉතින් පින්නත් මෑණියන් වහන්සේ ওই විදිහට භාග්‍යතුන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයන් ඒ වගේම ගිහි ශ්‍රාවකයන් පවා අන් අයගේ යහපත පිණිස තමන් දන්න දහම අනිත් අයට කියලා දෙද්දී ඒ ධර්මයේ කියලා දීම කියන එක තමන්ගේ විමුක්තිය පිණිස කාරණාවක් කරගන්නේ කොහොමද? පින්නත් මෑණියන් වහන්සේ කලින් පින්නත් මෑණියන් වහන්සේ විස්තර කරපු විදිහටම පින්වත් මෑණියන් වහන්සේ යම්කිසි කෙනෙක් තමන් අහපු ධර්මය තමන් ඉගෙනගත් ධර්මය නුවණින් විමස විමස ඒ ධර්මය දේශනා කරනවා නම් ඒ අරුත් දැනගත්ත අරුත් විග්‍රහ කරගත්ත ඒ ධර්මය නුවණින් විමසමින් ඒ අරුත් දැනගනිමින් දේශනා කරන වෙලාවේදී අරුත් දැනගනිමින් ධර්මය දේශනා කරනකොට ඒ කෙනාගේ හිතේ අර කලින් කිව්වා වගේම ප්‍රමුදිත භාවය ඇති වෙනවා. ඒ හේතුවෙන් ප්‍රීතිය ඇති වෙනවා. කය සැහැල්ලු වෙනවා, කය සංසිඳෙනවා, පස්සද්ධිය ඇති වෙනවා, සැපේ ඇති වෙනවා, සමාධිය ඇති වෙනවා. ඒ සමාධිමත් සිත තුළ කෙලෙස් දවන වීරියෙන් යුක්තව දහමට දිවි පුදා වාසය කරන ඒ භික්ෂූන් වහන්සේට පුළුවන්කම ලැබෙනවා. එහෙම නැත්නම් ඒ භික්ෂූන් වහන්සේට පුළුවන්කම ලැබෙනවා අරහත්ත්වේ සාක්ෂාත් කරන්නට. පින්තුනි, එක අවස්ථාවක කේමක කියන ස්වාමින් වහන්සේ බොහෝ ගිලන්ව වැඩ වාසය කරනවා. මේ ආරාමයේ තවත් වැඩ වාසය කරා දසවස් පැවිදි වෙලා දසවස් ඉක්මවපු ස්ථවීර භික්ෂූන් වහන්සේලා මේ ආරාමයේ වැඩ වාසය කරනවා. ඉතින් දැන් කේමක ස්වාමීන් වහන්සේ ගොඩාක් ගිලන් වෙලා වාසය කරන නිසා අනිත් ස්ථවීර භික්ෂූන් වහන්සේලා දාසක කියන ස්වාමීන් වහන්සේට කතා කරලා කියනවා, පින්වත් දාසකේනි, ඔබ ගිහිල්ලා අහන්න කේමක ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කොහොමද ඔබ වහන්සේට යැපෙන්න පුළුවන්ද? ඔබ වහන්සේට ඉවසන්නට පුළුවන්ද? ඔබ වහන්සේගේ රෝගයේ අඩුවීමක් තියෙනවද? වැඩිවීමක් දකින්න නෑ නේද කියලා ස්වාමීන් වහන්සේකින් අහගෙන ඉන්න කියලා කියනවා. දාසක ස්වාමීන් වහන්සේ කේමක ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ විදියට අහනවා. ස්වාමීනි, ස්වාමීන් වහන්සේලා කිව්ව මට අහගෙන ඉන්න කියලා, ඔබ වහන්සේට මේ රෝගයේ අඩුවක් තියෙනවද? වැඩිවීමක් නෑ නේද? ඉවසන්න පුළුවන්ද? යැපෙන්න පුළුවන්ද කියලා අහනවා. පින්නතුනි, ඒ වෙලාවේදී කේමක ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ රෝග තත්ත්වය ගැන කියනවා, මට ඉවසන්න හරි අමාරුයි, යැපෙන්න හරි අමාරුයි, මේ රෝගේ අඩුවීමක් නම් පේන්නේ, වැඩිවීමක්මයි දකින්න තියෙන්නේ කියලා. දැන් දාසක ස්වාමීන් වහන්සේ අතේ ආපහු පණිවිඩය යනවා අර ස්ථවීර භික්ෂුන් වහන්සේලාට. ඒ ස්වාමීන් වහන්සේලා ආපහු කියනවා, එහෙනම් ගිහිල්ලා අහන්න භාග්‍යවතුන් වහන්සේ වදාළනේ උපාදානස්කන්ධ පහක් ගැන, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය ආදී මේ උපාදානස්කන්ධ පහ ගැන බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. දාසක ස්වාමීන් වහන්සේට කියනවා, කේමක ස්වාමීන් වහන්සේකින් ගිහිල්ලා අහන්න කියලා මේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ පංච උපාදානස්කන්ධේ ආත්මය වශයෙන් හරි ආත්මයට අයිති දෙයක් වශයෙන් හරි ඔබ වහන්සේ දකිනවද කියලා අහන්න කියනවා. දාසක ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මේ විදිහටත් අහනවා. කේමක ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා, ආයුෂ්මතුනි, මං ඒ විදිහට දකින්නේ නෑ කියලා කියනවා. එතකොට ඒ පණිවිඩය ආපහු අරගෙන ඇවිල්ලා අරස්තවීර භික්ෂූන් වහන්සේලාට කිව්වහම කියනවා, එහෙනම් උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙලා ඇති කියනවා. එහෙනම් ගිහිල්ලා අහන්න ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක්ද කියලා. ආයෙත් යනවා දාසක ස්වාමීන් වහන්සේ. ඔය විදිහට පණිවිඩ එහාට මෙහාට එහාට මෙහාට ගෙනියනකොට දැන් ඒ වෙලාවේදී පිළිතුරු දෙනවා කේමක ස්වාමීන් වහන්සේ, මං ඒ විදිහට දකින්නේ නෑ. ඒ කියන්නේ මම වෙමි කියන දේ ගැන අවබෝධයක් තියෙනවා. ඒ නිසා මන් තුල ආත්මයක් කියලා දෙයක් දකින්නේ නෑ කියනවා. ওই පණිවිඩය අරගෙන ආපහු යන. දැන් මෙහිම පණිවිඩ උවමාරු වෙනකොට කේමක ස්වාමීන් වහන්සේ ළඟට ආපහු දාසක ස්වාමීන් වහන්සේ ආපු වෙලාවේදී ස්වාමීන් වහන්සේ ගිලන් වෙලා ඉද්දිත් කියනවා, දාසකින් ඒකෙන් කමක් නෑ. මොකද්ද මේ පණිවිඩය අරගෙන එහාට මෙහාට යන්නේ කේ තේරුම? ආයුෂ්මතුන්ව හැරමිටිය ගන්න මම්ම යන්නම් කියන ස්ථවීර භික්ෂුන් වහන්සේලා ළඟට. අසනීප තත්ත්වයේ තියෙද්දි ඉවසන්න බෑ කියලා කියලා තියෙද්දි, ඒ රෝගේ වැඩිවීමක්මයි දකින්න තියෙද්දි තියෙන්නේ කියලා තියෙද්දි, ඒ රෝග පීඩා තත්ත්වේ තියාගෙනම තමයි කේමක ස්වාමීන් වහන්සේ අර ලොකු ස්වාමීන් වහන්සේලා ළඟට වැඩම කරන්නේ. ඊට පස්සේ එතනට වැඩම කරලා මේ අහපු ප්‍රශ්න වලට උත්තර හරි ලස්සනට කියලා දෙනවා. පංච උපාදානස්කන්ධය ගැන තමන් අහපු විදිහට අර්ථ දැනගත්ත විදිහට කියලා දෙනකොට, ඒ අර්ථ තව තවත් දැනගන්නකොට, නුවණින් විමසනකොට, අර භාග්‍යතුන් වහන්සේ විමුක්තායතනයක් කියලා කිව්ව ධර්මයේ දේශනා කිරීම, අන්නේ සිද්ධිය තමයි එතන සිද්ධ වුනේ. ප්‍රමුදිත බව ඇති වෙනවා, ඒ වගේම ප්‍රීතිය ඇති වෙනවා, පස්සද්ධිය ඇති වෙනවා, සැපේ ඇති වෙනවා, සමාධිය ඇති වෙනවා. ඒ තුලින් දහමට දිවිපුදා වාසය කරනකොට කෙලෙස් තවන වීරියෙන් යුක්තව මේ ධර්මයන් නුවණින් විමස විමස ඒ ධර්මයේ දේශනා කරපු වෙලාවේදී පින්නතුනි, එතන වැඩ හිටිය ස්ථවීර භික්ෂූන් වහන්සේලා 60කට අධික ප්‍රමාණයක් අරහත්වයට පත් වෙනවා. ඒ වගේම තමයි ඒ අවස්ථාවේදී ධර්මයේ දේශනා කරද්දී කේමක ස්වාමීන් වහන්සේ අර රෝග පීඩා මැද්දේ ධර්මයේ දේශනා කරද්දී හරි විදිහට නුවණින් විමසමින් අර්ථ දැනගනිමින් ධර්මයේ දේශනා කළ නිසා තමන් වහන්සේත් උතුම් අරහත්වයට පත් වෙනවා ඒ ධර්මයේ දේශනා කරපු අවස්ථාවේදී. ඉතින් එහෙනම් බලන්න පින්නතුනි, පින්නත් මෑණියන් වහන්සේ කලින් විස්තර කරද්දී පැහැදිලි කරා වගේම නුවණින් විමසීම කියන එක තමයි මෙතනට අවශ්‍ය වෙන්නේ. ඒ නුවණින් විමසීම නැති තාක් තවදුරටත් ධර්මයේ බාහිර දෙයක් විතරයි. ඒ ධර්මයේ අභ්‍යන්තර දෙයක් බවට පත් වෙන්නේ අර නුවණින් විමසීම යෝනිසෝ මනසිකාරය කියන ප්‍රඥාව උපද්දවලා ගත්තොත් විතරයි. ආන් ඒ තුලින් තමයි යාට ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙමයි පින්වත් මෑණියන් වහන්සේ බලන්න පින්වත්නි, එතකොට දැන් අපි කේමක මහරහතන් වහන්සේගේ අරහත්ත්වය, කේමක ස්වාමීන් වහන්සේගේ අරහත්ත්වය ගැන අපි බලනකොට ඇත්තටම කයින් ඉලං වෙලා හිටියත් හිත ප්‍රීතියෙන් ප්‍රමුත්‍ය භාවයෙන් තිබුණු නිසා ඒ ධර්මය අන්නයට දේශනා කිරීම තමන්ගේ විමුක්තියට හේතුණු කාරණාවක් වුණා. එහෙනම් පින්නත්නි, යමෙක් සිතේ ප්‍රීතිය භාගතුනාසික දහම කෙරෙහි උපම් ප්‍රීතිය ප්‍රමුත්‍ය භාවය හිතේ ඇති කරගෙන දහම ශ්‍රවණය කරනවා නම්, එහෙම නැත්නම් අන්නයට තමන් දන්න දහම් කාරණාව කියලා දෙනවා නම්, ඒ හේතුවෙන් තමන්ට විමුක්තිය කරායන්ට, අමා නිවන කරායන්ට ඒක හේතුවක් වෙනවා. පින්නදී භාග්‍යතුන් වහන්සේගේ යුගයේත්, ඒ වගේම මේ යුගයේත් ඔය ආකාරයේ ශ්‍රාවකයන්ට ධර්ම අවබෝධයට හේතුණ තමන් ධර්ම ශ්‍රවණය කිරීම, මනාකොට ශ්‍රවණය කිරීම, ඒ වගේම තමන් ප්‍රීතියෙන් ප්‍රමුත භාවයෙන් ධර්ම අන්නයට කියලා දීම. පින්නදී භාග්‍යතුන් වහන්සේගේ සසුනේ ශ්‍රාවකයන් තවත් ආකාරයකට මේ දහම් පුරුදු කළා. ඒ තමයි සජ්ජායනී. සජ්ජායනී කියලා අපි කියන්නේ හඬ නගා දහම් පද හඬ නගා කියනවා, සජ්ජායනා කරන. දැන් ඔබ අහලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ ගිහි ශ්‍රාවිකාවන්ට මෙන්න මේ වගේ කෙනෙක් වෙන්න කියලා වදාලා නන්ද මාතාව ගැන, වේලුකණ්ඨකී ගමේ ඉඳපු නන්ද මාතාව ගැන. දවසක් නන්ද මාතා උදේ පාන්දර නැගිටලා මහා හයියෙන් සජ්ජායන මිහිරට සජ්ජායනා කරනවා, පාරායන වග්ගය ගැඹුරු දහම් පද. ඉතින් ඒ වෙලාවේ අහසින් යනවා වෙසමුණි දෙව් මහරජු. සාදු සාදු කියලා මේක ඉවර වෙනකන් අහන් ඉඳලා සතුටින් අනුමෝදන් වුණා. මේ නන්ද මාත බලන කවුද මේ අහසින්නම් සාදුකාර දෙන්නේ? බලනකොට මේ තමයි වෛශ්‍රවණ දිව්‍ය රාජයා. ඉතින් පින්නනේ, හරි පුදුමයි ඒ ආකාරයෙන් භාග්‍යතුන් හසික ශ්‍රාවකයන් අර දෙවියන් පවා සතුටු වෙන ආකාරයට, ඒක අනුමෝදන් වන ආකාරයට දහම්පද සජ්ජායනා කරලා තියෙනවා. ඒ යුගයේ අපි ගත්තොත් සාමින් වහන්සේලා පවා මේ හයියෙන් දහම්පද සජ්ජායනා කිරීම කරලා තියෙනවා. ඉතින් පින්නත් මේනින් වහන්සේ දැන් අපි විමුක්තායතනයක් ගැන කතාබස් කිරීමේදී මේ හයියෙන් දහම්පද සජ්ජායනා කිරීම, ධර්මයේ සජ්ජායනා කිරීමත් කෙනෙක්ගේ ජීවිතේට දුකින් නිදහස් වෙන්න හේතු වෙන කාරණාවක් බවට පත් වෙනවා නේද? එතෙන්ම පින්නත් මෑණියන් වහන්සේ, මේ සජ්ජායනය විමුක්ත ආයතනයක් බවට පත් කරගන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් භික්ෂුවක් ධර්මය, මේ භික්ෂුවට ධර්මය ශ්‍රවණය කරන්න හම් වෙන්නේ, ශ්‍රවණය කරන්න ලැබෙනවා. නමුත් ඒ වෙලාවේ හිත විමුක්තියටපත් වෙන්නේ නැහැ. එතකොට මේ භික්ෂුව ධර්මයේ දේශනා කරන්නෙත් නැහැ. නමුත් අර තමන් අහපු මතක තියාගත්තු ධර්මය හඬ නගා සජ්ජායනා කරනවා. මේ වෙලාවේදී මේක හුදු සජ්ජායනයක් විතරක් නෙමෙයි. මේ වෙලාවේදී මේ කෙනා ධර්මය සජ්ජායනා කරන ගමන් ඒ ධර්මය අර්ථ නුවණින් විමසනවා. ආන් එතකොට ඒ කෙනා ධර්මය දන්න කෙනෙක් වෙනවා. ධර්මයේ අර්ථ දන්න කෙනෙක් වෙනවා. ධර්මයේ අර්ථ නුවණින් විමසන කෙනෙක් බවට පත් වෙනවා. ආන් එහෙම ධර්මයේ අර්ථ නුවණින් විමසද්දී ඒ කෙනාගේ හිතේ ප්‍රමුදිත භාවය ඇති වෙනවා. ප්‍රමුදිත භාවය ඇති වෙලා ඒ කෙනාගේ හිත ප්‍රීතියටපත් වෙනවා. කය සැහැල්ලු වෙනවා. සැපේ ඇති වෙනවා. චිත්ත සමාධිය ඇති වෙනවා. ආන්ගේ විදිහට චිත්ත සමාධිය ඇති වෙච්ච කෙනා කෙලස් තවන වීරියෙන් අප්‍රමාදීව දහමට දිවි පුදා තමන්ගේ ධර්මය තුල හැසිරෙනකොට ආන්ගේ කෙනාට පුළුවන්කම ලැබෙනවා නොපැමිණි අරහත්ත්වය තමන්ගේ ජීවිතය තුල සාක්ෂාත් කරගන්න. ඉතින් මේ විදිහට ධර්මයේ සජ්ජායනා කිරීම තමන්ගේ ජීවිතයේ විමුක්තායතනයට බවට පත් කරගත්තු උතුම් රහතන් වහන්සේ නමක් ගැන අපට සංයුක්ත නිකායේ වන සංයුක්තයේ මුණ ගැහෙනවා. මේ භික්ෂුව එක්තරා වන ලැබක් ඇසුරු කරගෙන වාසය කරන්නේ. ඉතින් මේ ස්වාමින් වහන්සේ හැමදාම තමන් ඉගෙනගත්තු මතක තියාගත්තු දහම් පද හඬ නගා සජ්ජායනා කරනවා. මේ වෙනකොට පින්වත් මෑණියන් වහන්සේ දැන් බාහිරට ඇහෙන්නේ සජ්ජායනාවක් විතරයි. නමුත් මේ පින්වත් ස්වාමින් වහන්සේගේ ජීවිත අභ්‍යන්තරේ අර ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ධර්මයේ නුවණින් විමසීම, අර්ථ දරා ගැනීම, අර්ථ මතු කර ගැනීම, ඒ කාරණා සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට සිද්ධ වෙලා උතුම් අරහත්ත්වය සාක්ෂාත් කරනවා. ඊට පස්සේ මේ පින්වත් ස්වාමින් වහන්සේ ධර්මයේ සජ්ජායනා කරන්නේ නැහැ. නිශ්ශබ්ද වැඩ ඉන්නවා. ඉතින් මේ වනලැහෙබ හිටිය එක්තරා දෙවි කෙනෙක් මේ ස්වාමින් වහන්සේගේ සජ්ජායනය හැමදාම අහගෙන ඉන්නේ. ඉතින් මේ දෙවියට ගොඩාක් කාලෙකින් අර සජ්ජායනය ඇහෙන්නේ නැති වෙනකොට අර ස්වාමින් වහන්සේ ළඟට ගිහින් අහනවා, පින්වත් භික්ෂුව, මේ භික්ෂූන් වහන්සේලාත් එක්ක ඉස්සර වගේම ධර්ම කතාව කරන්නේ නැත්තේ ඇයි? මේ ධර්ම කතාවෙන් ප්‍රශංසාව ලැබෙනවනේ. ඇයි මේ ධර්ම කතාව දැන් කරන්නේ නැත්තේ කියලා අහනවා. ඉතින් මේ පින්වත් ස්වාමින් වහන්සේ අර දෙවියට ප්‍රකාශ කරනවා, පින්වත් දෙවිය, ඉස්සර මන් තුල ඔය දහම් පද ගැන චන්දරාගයක් තිබුණා. නමුත් දැන් ඒ චන්දරාගයත් සංසිඳිලා තියෙන්නේ. ඉතින් එහෙම කෙනාට ඇසින් දකින රූපයක් ගැන, කනින් අහන ශබ්දයක් ගැන, නාසයට දැනෙන ගඳ සුවඳක් ගැන, දිවට දැනෙන රසයක් ගැන, කයට දැනෙන පහසක් ගැන, මනසට සිතෙන අරමුණක් ගැන එහෙම ඇලීමක් ඇති වෙන්නේ නැහැ කියලයි මේ ශාන්ත මුනිවරු කියන්නේ කියලා මේ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට පින්වත් මෑණියන් වහන්සේ, ඒ ස්වාමින් වහන්සේ ධර්මයේ සජ්ජායනා කරන ගමන් හොඳට ඒ ධර්මයේ අර්ථ නුවණින් විමසලා නුවණින් සාක්ෂාත් කරගෙන උතුම් අරහත්ත්වයට පත් වුණා. එතකොට සජ්ජායනය කියලා කියන්නේ කෙනෙක්ව විමුක්තිය කරා අරගෙන යන, නොපැමිණි අරහත්ත්වය කරා අරගෙන යන, ක්ෂයන වූ ආශ්‍රමයන් ක්ෂය කරන විමුක්තායතනයක්. එහෙමයි පින්වත් මෑණියන් වහන්ස. පින්වත්නි, එතකොට දැන් භාග්‍යවතුන් වහන්සේ හිත විමුක්තියට පත් වෙන අවස්ථාව ගැන දේශනා කරපු මේ විමුක්තායතන සූත්‍ර අපි කතාබස් කරද්දී ඔබට වැටහෙන්න ඇති, අපි කොයි ආකාරයෙන් දහමේ හැසිරුණත්, ඒ කියන්නේ කෙනෙක් දහමේ හැසිරෙන හොඳට ධර්මයේ ශ්‍රවණය කරනවා, සමහර විට කෙනෙක් දහම අනෙක් අයට කියලා දෙනවා, සමහර විට කෙනෙක් ඇසූ දහම් පද හයියෙන් සජ්ජායනා කරන. ඉතින් පින්නති, මේ කොයි දේ කළත් ඒ කරන දේ විමුක්තියට හේතු වෙන්න නම්, හිත දුකින් නිදහස් වීමට අවස්ථාවක් කරගන්න නම්, ඒ මොහොතේ අපි ඇති කරගන්න ඕනේ හිතේ ප්‍රමුදිතභාවය, ප්‍රීතිය ඇති කරගන්න ඕන. කියන්නේ දහම් පද ශ්‍රවණය කරද්දී ප්‍රීතිමත් සිතින් ශ්‍රවණය කරන්න ඕන. අන් අයට දහම කියා දෙද්දී ප්‍රීතිමත් සිතින් කියා දෙන්න ඕන. ඊළඟට දහම් පද හයියෙන් සජ්ජායනා කරද්දී ප්‍රීතියෙන් කියා දෙන හිත ප්‍රමුත්ත භාවයට පත් වෙන්න ඕනේ දහමින්. අන්න එතකොට පින්වත්නි, කායික සැහැල්ලුව ඇති වෙනවා. ඊට පස්සේ සැපයට පත් වෙනවා. ඒ සැපසේ තියෙන හිත තමයි සමාධිමත් වෙන්නේ. ඒතකොට මේ සමාධිමත් හිතක් ඇති කෙනා තමයි හිතේ තියෙන කෙලෙස් දුරු කරලා නිකලස් භාවයට පත් වෙන්නේ. එහෙනම් පින්වත්නි, අපි දැන් කොයිතරම් කාලයක් ධර්මයේ ශ්‍රවණය කළත් සමහර විට කොච්චර දහම් අන්නයිට අපි කියලා දෙන්න මහන්සියක් ගත්තත්, අපි කොච්චර මේ දහම් පද හය සජ්ජායනා කළත් අපේ හිතේ වෙනසක් වෙලා නැත්තකෙන් ධර්මාවබෝධයට සුදුසු විදියට හිත පත්වෙලා නැත්තම් ඒ වෙලා තියෙන අපේ හිතේ දහමින් ලබන ප්‍රීතිය ඇති වෙලා නෑ. ඊටවස ප්‍රමුත භාවේ කායික සැහැල්ලුව සැපය සමාධිය මේ කියනට චිත්ත අභ්‍යන්තරයේ වැඩෙන්න්න ඕන දේව අපේ ජීවිත වෙල්ල නැති නිසා. පින්වත්නි දැන් ඇත්තරම අපි ගත්තොත්හෙම අපි බොහෝ කාලයක් ධර්මය ශ්‍රවණය කළත් පින්වත්නි සාමාන්‍ය හිතේ ස්වභාවය තමයි යම් දහම් පදය ශ්‍රවණය කළා ඒක එතනින් ඉවර කරනවා. ඊට පස්සේ අපි බලනවා ආයෙත් අලුත් දෙයක් අහන්න. එතකොට අපි අර ධර්මයේ ශ්‍රවණය කළා අහන්න දෙයක් තමයි ආයෙ හොයන්නේ. හැසිරෙන්න අපි මහන්සියක් ගන්නෙ නැහැ. නමුත් පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් දහම අහලා එතනින් නවත්තපු පමණින් එයා දියුණුවයි කියන්නේ බෑ, අවබෝධය කරා යන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාළේ යමෙක් අහන දහම නැවත නැවත නුවණින් මෙනෙහි කරනවා නම් අන්‍යයි අවබෝධයක් කරා යන්නේ. ඉතින් පින්වත් මෑණියන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඊළඟ විමුක්තායතනයේ විදිහට මේ කාරණේ විස්තර කරනවා. මොකද්ද? යමෙක් අහපු ධර්මයේ නැවත නැවත නුවණින් විමසනවා නම් ආන්ගේ නැවත නැවත විමසීමේ අර දුකෙන් නිදහස් වෙන්න හේතුව කාරණාවක් වෙන්න පුළුවන් කියලා. එහෙමයි පින්වත් මෑණියන් වහන්සේ. කෙනෙකුට ධර්මාවබෝධය කිරීමේදී මේ නුවණින් විමසීම කියලා කියන්නේ ඉතාමත්ම වැදගත් දෙයක්. ඒකට හේතුව තමයි මේ අවස්ථාවේදී ඒ කෙනාට ශාස්ත්‍රූන් වහන්සේ හෝ සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ධර්මයේ දේශනා කරනවා අහන්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඒ කෙනාට තමන් කලින් ඉගෙනගත් විදිහට තමන් අහපු විදිහට ඒ ධර්මයේ විස්තර වශයෙන් සජ්ජායනා කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමන් කලින් ඉගෙනගත්ත විදිහට තමන් කලින් අහලා තිබ්බ විදිහට ඒ ධර්මයේ අනිත්යයට දේශනා කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් පින්වත් මෑණියන් වහන්සේ මේ අවස්ථාවේදී මේ පුද්ගලයා තමන් කලින් අහපු තමන් කලින් ඉගෙනගත්ත මේ ධර්මය නැවත නැවත නුවණින් හොඳට මෙනෙහි කරනවා. නැවත නැවත හොඳට විචාර කරනවා, විතර්ක කරනවා. අන්න ඒ තුලින් තමන් ඉගෙනගත් ධර්මය, තමන් අහපු ධර්මයේ අර්ථය ඒ කෙනාට මනවින් වැටහෙන්නට පටන් ගන්නවා. ඉතින් අන්න ඒ විදිහට ඒ ධර්මයේ අර්ථය ඒ කෙනාට වැටහෙන්නට පටන් ගන්නකොට සිතේ ප්‍රමුදිත බව ඇති වෙනවා. ඒ ප්‍රමුදිත බව තුළින් සතුට ඇති වෙනවා. සතුට තුළින් කයේ සංසිඳීම ඇති වෙනවා. කයේ සංසිඳීම තුළින් ඒ කෙනාට අවස්ථාවක් ලැබෙනවා සිත සමාධිමත් කරගන්නට. පින්වත් මෑණියන් වහන්සේ, එතකොට මේ කෙනා ඒ අවස්ථාවේදී ධර්මයේ ශ්‍රවණය නොකළට තමන් කලින් ශ්‍රවණය කරපු ධර්මය සිතින් නැවති නැවත මෙනෙහි කිරීම තුළින් ඒ නුවණින් විමසීම විමුක්තායතනයක් බවට පත් කරගන්නට අවස්ථාව ලැබෙනවා. පින්වත් මෑණියන් වහන්සේ, අතීතයේ රජගහ නුවර ජීවත් වුණ උග්ගසේන කියලා පුද්ගලෙ. මේ පුද්ගලයා බොහෝ පිරිසක් ඉදිරියේ සංදර්ශන පවත්වපු කෙනෙක්. ඉතින් දවසක් මේ පුද්ගලයා රියන් 60ක් උස උණ ගසක් මත නැගිලා ශිල්ප දක්වන්නට සූදානම් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තව ලෝකෙ දිහා බලනකොට උන්වහන්සේට දකින්නට ලැබුණා මේ උග්ගසේන කියන පුද්ගලයාට අවස්ථාවක් තියෙනවා නුවණින් විමසීම තමන්ගේ ජීවිතේ විමුක්තායතනය බවට පත් කරගන්නට. ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තව ඒ ස්ථානෙට වැඩම කරනවා. දැන් ඒ වෙලාව වෙනකොට මේ උග්ගසේන කියන පුද්ගලයා අර උණගස මත නැගිලා ශිල්ප දක්වන්න සූදානම් වෙලා ඉන්නේ. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ පද හතරක ගාථාවක් දේශනා කරනවා. ඉතින් අර පුද්ගලයා අර ගාථාව ශ්‍රවණය කරනවා. ඊට පස්සේ පින්වත් මෑණියන් වහන්සේ මේ පුද්ගලයා අර උණගස මත ඉඳලා අහසට නැගිලා කරණමක් ගහනවා. එතකොට හරීම ආශ්චර්යයි ඒ සිද්ධිය. ඒ කරණම ගහලා නැවත වතාවක් උණගස මත සිටගත්තේ සාමාන්‍ය පුද්ගලයෙක් නෙවෙයි, සියලු ආශ්‍රවයන් ෂේ කරපු රහතන් වහන්සේ නමක්. එතකොට අර උණගස මත නැගිලා ඒ කරණම ගහද්දි ඒ ඉතාමත්ම පුංචි අවස්ථාව තුළ අර තමන් කලින් ශ්‍රවණය කරපු ධර්මය නුවණින් නැවත නැවත හොඳින් විමසුවා. එතකොට අපිට පේනවා පින්වත් මෑණියන් වහන්සේ, අපිට බාහිර කෙනෙක්ගේ උපකාරයක් නොමැති අවස්ථාවක, නමුත් අපි තනි වෙලා ඉන්න අවස්ථාවක වෙන්නට පුළුවන්, අපි රෝගී වෙලා ඉන්න අවස්ථාවක වෙන්නට පුළුවන්, තමන් කලින් අහලා තියෙන, තමන් ඉගෙනගෙන තියෙන ඒ ධර්මය ඉතාමත්ම හොඳින් නැවත නැවත නුවණින් විමසනවා නම් අන්න ඒ නුවණින් විමසීම තමන්ගේ ජීවිතේ විමුක්තායතනයේ බවට පත් කරගෙන සියලු ආශ්‍රවයන් ෂය කරලා උතුම් අරහත්ත්වේ සාක්ෂාත් කරගන්නට ඒ නුවණින් විමසීම උපකාරයක් බවට පත් වෙනවා. එහෙමයි පින්නත් මෑණියන් වහන්සේ, ඇත්තටම පින්නත් මෑණියන් වහන්සේ දැන් ඔය විස්තර කරපු දහම නැවත නැවත ඇසූ දහම නුවණින් විමසීම කියන එක තමන්ට දුකෙන් නිදහස් වෙන්න හේතුවක් බවට, කාරණාවක් බවට පත් කරගත්ත මෙකලට වඩා එකල ශ්‍රාවකයෝ. ඒ කියන්නේ පින්නත්ති දැන් අපිට නම් අද වර්තමානයේ ගත්තොත් නිරන්තරයෙන් දහම අහන්න ලැබෙන, දැන් අදත් ධර්මය අහන්න ලැබෙන, හෙටත් අහන්න ලැබෙනවා. නමුත් පින්නත්නි භාග්‍යවතුන් වහන්සේගේ යුගයේ එහෙම නෙවෙයි. එක්තරා ගම්මානයකට භාග්‍යවතුන් වහන්සේ චාරිකාවේ වඩිනවා, එක්ක ශ්‍රාවකයන් වහන්සේලා වඩිනවා. ඊටසේ ඒ ගමේ උන්න ධර්මයේ දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ ආපහු ඒ ගමින් ආපහු වඩිනවා. එතකොට ඒ ගම්මානේ ඉන්න අයට ධර්මය අහන්න ලැබෙන්නේ ඒ ආපහු ටික විතරයි. හැබැයි පින්වත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ හෝ ශ්‍රාවකයන් ඒ ගමින් වඩිනවත් එක්කම ඒ මිනිස්සු අහපු ධර්මය අතහැරියේ නැහැ. ඒ යුගයේ බොහෝ නෝනින් විමසීම තිබුණු මිනිස්සු අර අහපු ධර්මයේ ජීවිත කාලේ පුරාවටම පුරුදු කරනවා. ඒ අහපු ධර්මයේ නෝන ඊමසනවා. වැඩපල කරද්දී, ගමම් බිමයි යද්දී, ඒ වගේම හැම මොහොතකම දහම තුල වාසය කරමින් අහපු ධර්ම විමසනවා. අන්න ඒ නිසා, ඒ හේතුවෙන් එකල අහපු ධර්මයේ නැවත නැවත නෝනින් විමසීම විමුක්තායතනෙන් බවට පත් කරගත් බොහෝ දෙනෙක්. පින්වත්නි, දැන් භාග්‍යවතුන් වහන්සේගේ යුගයේ කියන්නේ මහා වීරයවන්තයින්ගෙන් පිරුණු යුගයන්නේ. එතකොට ඒ යුගයේ පින්වත්නි ශ්‍රාවකයෝ මේ ධර්මයේ ශ්‍රවණයෙන්, ඒ වගේම ධර්මය අන් අයට කියලා දෙනකොට, ඒ වගේම ධර්මයේ සජ්ජායනා කරමින්, ඇසූ ධම්ම නුවණින් නැවත විමසමින් ධර්මය අවබෝධය කරා ගියා. ඒ වගේම පින්වත්නි, ඒ යුගයේ ශ්‍රාවකයෝ මහා වීරයවන්ත නිසා ඒ ශ්‍රාවකයෝ හොඳට සමාධිය පුරුදු කිරීම සිද්ධ කළා. සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නව පින්වත්නි, අවුරුදු 25ක් එක දිගටම එක දිගට නොකඩවා අතහරින් නැතුව සමාධිය පුරුදු කරනවා. කොච්චර හිත විසිරුණොත් ඒක අතහරින්නේ. සමහර භික්ෂුණීන් වහන්සේලා තේරි ගාථාවල කියනවා, මම ඉඳගත් තැනින් මම පළඟ ලිස්සේ දවස් 7ක් ගියාට පස්සේ කියනවා. ඒ කියන්නේ ඒ තරම් වීරියෙන් ශ්‍රාවකයෝ අර සමාධිය පුරුදු කිරීමේ යුගයේ කල්ලා තියෙනවා. ඒතර පින්නත් මේනින් වහන්සේ දැන් විමුක්තායතන ගැන අපි කතා බස් කරද්දී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පස්වෙනි විමුක්තායතනයේ විදිහට යම් කෙනෙක් සමාධි නිමිත්ත නැවත නැවත ප්‍රගුණ කරනව නම් ඒකත් එයාගේ ජීවිතේට විමුක්තිය ලබන්න, දුකින් නිදහස් වෙන්න කාරණාවක් වෙන්න පුළුවන් කියලා. එහෙමයි පින්නත් මේනින් වහන්සේ. එතනදී භාග්‍යවතුන් වහන්සේ වදාරන මේ සමාධිය අපි මුලින්ම දැනගන්න ඕනේ පින්නතුනි, සමාධිය කියලා කියන්නේ මොකක්ද කියලා. භාග මේ එක අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේගේ ලාය මඩලින් උපන් දියණියක් වෙන ධම්මදින්නා මහරහත් තෙරණින් වහන්සේගෙන් විශාක කියන උපාසකතුමා අහනවා, පින්වත් ආර්යාවනි, මේ සමාධිය කියලා කියන්නේ මොකක්ද කියලා. ඒ වෙලාවේදී භික්ෂුණී රහතන් වහන්සේ, රහත් තෙරණින් වහන්සේ පිළිතුරු දෙනවා, පින්වත් විශාක, මේ සමාධිය කියලා කියන්නේ සිතේ ඇතිවෙන යම්කිසි ඒකාග්‍රතාවයක් තියෙනවද, එකඟ බවක් තියෙනවද, ඒ සම භාවනා අරමුණ තුළ යම්කිසි සිතේ එකඟ බවක් තියෙනවද, මේක තමයි සමාධිය කියන්නේ කියලා. එතකොට පින්නතුනේ නම් අපිට පැහැදිලි, ඒකෙනා භාවනා අරමුණ විදිහට ගන්නේ යමක්ද, ඒ භාවනා අරමුණ තුළ හිත එකඟ කරගන්නවා. ඒ කියන්නේ අපේ හිත හරියට බොර වතුරක් වගේ. මොනවලින්ද බොර වෙලා තියෙන්නේ? නීවරණ වලින්. පංච නීවරණ වලින් බොර වෙලා තියෙන මේ අපේ හිත හරියට පෑදි දිය වගේ අර නීවරණ බැහැර කරලා අර භාවනා අරමුණ තුළ කෙනෙකුට හිත එකඟ කරගන්න පුළුවන්කම ලැබුණොත්, පෑදුණු දියේ යට තියෙන දෙයක් උනත් පැහැදිලිව දැක ගන්නට පුළුවන් වගේ පින්නතුනි, අර කෙනාට පුළුවන්කම ලැබෙනවා නීවරණ බැහැර කරපු සිතින් තමන්ගේ ජීවිතයේ යථාර්ථය දැක ගන්න, ඇත්ත ඇති සැටියෙම දැක ගන්නට එයාට පුළුවන්කම තියෙනවා. මොකක් ඇත්ත ඇති සැටියම දැනගන්නේ. පින්වත් මෑණියන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමාධි භාවනා සූත්‍රයේදී ඒ කරුණ ලස්සනට පැහැදිලි කරනවා. භාග්‍යවතුන් වහන්සේ ස්වාමින් වහන්සේලාට කියලා දෙනවා, පින්වත් මහණෙනි මේ චිත්ත සමාධිය දියුණු කරන්න කියනවා. සමාහිත සිත් ඇති භික්ෂූන් වහන්සේ යථා භූතම් පජානාති, යථා භූත වශයෙන්ම අවබෝධ කරගන්නවා කියනවා. කිංච යථා භූතම් පජානාති, යථා භූත වශයෙන් රූපේ වශයෙන්ම අවබෝධ කරගන්නවා කියනවා. එතකොට කොහොම කෙනාද මේක අවබෝධ කරගන්නේ? සමාහිත සිත් ඇති භික්ෂුව. සමාහිත සිත් ඇති භික්ෂුව ඒ පංච උපාදානස්කන්ධේ ඇතිවීම නැතිවීම දකිනවා කියනවා. පින්වතුනි, එතනදි භාග්‍යවතුන් වහන්සේ රූපය ඇතිවීම පැහැදිලි කරලා දෙනවා. දැන් අපි ඇහෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳ විඳිනකොට හටගන්නේ පංච උපාදානස්කන්ධය. භාග්‍යවතුන් වහන්සේ කියලා දෙනවා මේ රූප උපද් ආසාව ඉපදිලා එනකොට ඒකම තමයි යාගේ ග්‍රහණය වීම, කොටු වීම, බැඳී යාම. මේ ග්‍රහණය වෙච්ච තැන ඉඳලා එයා සිතින් හිතනකොට, කයින් ක්‍රියා කරනකොට, වචන හිතනකොට මොකක්ද වෙන්නේ? කර්ම රැස් වෙනවා. විපාක පිණිස කර්ම රැස් කරගන්නවා. උපාදාන පත්‍ය භවෝ. ඊට පස්සේ යා කර්ම රැස් කරගත්තා නම් ඒක විඳවන්න උපතක් කර අනිවාර්යයෙන්ම එයාට යන්න සිද්ධ වෙනවා. භවපත්‍ය ජාති. ආපහු ඒ රූපේ ආපහු රූපයක් ලබාගෙන දුක් රැසම උරුම කරගන්නවා. ඔය විදිහට රූපේ හට ගැනීම දැක ගන්නවා කියනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාරන රූපේ නැතිවීමත් මේ සමාහිත සිත් ඇති භික්ෂු යථාභූත වශයෙන්ම අවබෝධ කරගන්නවා. ඇත්ත ඇති සැටියෙම දැක ගන්නවා කියලා. එහෙනම් පින්නතුනි, අර විදිහටම එයා මේ සතුටින් පිළිගන්න රූපේ සතුටින් පිළිගත්තේ නැත්තම් නාබිනන්දති, සතුටින් පිළිගන්නේ නැහැ. නාබිවද්දති, ඒකේ ಗುಣ කියන්නේත් නැහැ. අන්න එතකොට එයාගේ හිත ඒක බැසගන්නේ නැහැ කියනවා. එතකොට ආසාව නිරුද්ධ වෙනවා. ආසාව හටගන්න දෙන්නේ නැහැ. ආසාව නිරුද්ධ වෙනකොට බැඳියාම නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ තණ්හාපච්චය උපාදාන සිද්ධ වෙන්නේ නැහැ. එතකොට උපාදාන වෙලා ග්‍රහණය වෙලා නෙමේ එයා ග්‍රහණය නිරුද්ධ කරගන්න, බැඳියාම නිරුද්ධ කරනවා නම් අන්න එතකොට එයාගේ මේ රූපේ පිළිබඳව සතුටින් පිළිගන්නේ නැතුව, ಗುಣ කියන්නේ නැතුව, ඒක හිත බැස ගන්න දෙන්නේ නැතුව ක්‍රියා කරනකොට ආසාව නිරුද්ධ කරනවා නම්, ඒ ආසාව හේතුවෙන් එයා ඒකට ග්‍රහණය වීම නිරුද්ධ කරනවා නම්, එයා ඒ කර්ම සකස් වීම නැවත විඳවීමක් පිණිස එයා කර්ම සකස් වෙන එක නිරුද්ධ කරනවා නම් ආපහු රූපයක් හදන්න එයා කටයුතු කරන්නේ නැහැ. ඒ හේතුවෙන්ම එයා දුක් රැසම නැති කරලා දාන තත්වයටපත් වෙනවා. මොකද එයා රූපේ හට ගැනීම වගේම නැතිවීමත් ඔය විදිහට අවබෝධ කරගන්නවා. ඒ විදිහටම භාග්‍යවතුන් වහන්සේ වදාරනෝ පින්නතුනි, වේදනාව ගැන, සංඥාව ගැන, සංස්කාර ගැන, විඥාන ගැන කියන මේ පංච උපාදානස්කන්ධේම ඇතිවීම නැතිවීම යථාභූත වශයෙන්ම අවබෝධ කරගන්නවා කියලා. අන්න ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා සියලු දුකින්ම නිදහස් වෙන්න. එහෙනම් සමාධිය තුළ දැන් භාග්‍යවතුන් වහන්සේ විමුක්තායතනයක් විදිහට මේක පැහැදිලි කරනකොට එයා ඒ ඉගෙනගත්ත ධර්මය, එයා නුවණින් විමසපු ඒ අර්ථ වටහාගත් ධර්මයේ නැවත නැවත නුවණින් ඒ සමාධිමත් සිත තුළ නුවණින් විමසනකොට එයාට ප්‍රීති ඒ අරු දැනගන්න නිසාම එයාගේ හිත තුළ ඇතිවෙනවා කියන පස්සද්ධිය, එයාට ඇතිවෙනවා කියන ප්‍රීතිය, සැපේ ඇතිවෙනවා කියන මේ සැපේ තුළින් එයා සමාධිමත් සිත උපදවගෙන සියලු කෙලෙස් දුරු කරලා අරහත්ත්වයට පත් වෙනවා. ඒ දහම තුළ, දහමට දිවි පුදලා එයා වාසය කරනකොට, අප්‍රමාදීව කටයුතු කරනකොට, කෙලෙස් තවන වීරියෙන් කටයුතු කරනකොට අන්න ඒ සමාධිමත් සිත තුළින් එයාට පුළුවන්කම ලැබෙනවා කියනවා සියලු කෙලෙස් දුරු කළලා අරහත්වයට පත්වෙන්න. එහෙමයි පින්වත් මෑණියන් වහන්සේ බලන්න පින්වත්නි, එතකොට බුද්ධ ශාසනයත් තුළ කෙනෙක්ගේ හිත විමුක්තියට පත් කරගන්න කොයිතරම් අවස්ථාවක් අපිට තියෙනවද? ඉදිරි කෙනෙක් බුද්ධ ශාසනය තුළ ධර්මයේ ශ්‍රවණය කරනවා වෙන්න පුළුවන්. එතකොට එයා ඒ ධර්ම මනාකොට ශ්‍රවණය කරනව නම් ප්‍රීතිය ප්‍රමුත්ත භාවී හිත ඇති කරගෙන ඒකෙන් සමහරට යා විමුක්තිය කරා යන්න පුළුවන්. සමහරට කෙනෙක් අහපු ධර්මයේ අනුකම්පාවෙන් තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. ඒතර එයා ඒ කියලා දෙන්නේ ප්‍රීතියෙන් ප්‍රමුත්ත භාවයෙන් යුත සිතකින් නම් එතනදී එයා සමහර විට ධර්ම අවබෝධ කරන්න පුළුවන්. සමහරට ඒ දෙකමත් නැතුව කෙනෙක් අහපු ධම් පද හයියෙන් සජ්ජායනා කරනවා. ඒතර සමහර විට ඒ සජ්ජායනදී ඇති වෙන ප්‍රීති ප්‍රමුත්ත භාවයේ සිතින් එයා විමුක්තිය කරාම යන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහරට කලින් ශ්‍රවණය කරපු ධමයක හොඳට හිත පිහිටුවාගෙන නුවණ පිහිටුවාගෙන මේ ධම නැවත නැවත මනසකාරය කරනවා. එතනදීත් කෙනෙක් සමහරට ධර්මය අවබෝධ කරා යන්න සියලු දුකින් නිදහස් වීමට හිත විමුක්තියටපත් කරගන්න එක සිද්ධ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් හොඳට සමාධි නිමිත්තක් දියුණු කරලා භාවනාමය විදිහට සමාධි නිමිත්ත දියුණු කරලා එයා ඒ තුළ විමුක්තිය කරා යන්න පුළුවන්. ඉතින් පින්නත් එහෙමනම් දැන් බුද්ධ ශාසනය තුළ යමෙක් ධහමී හැසිරෙනවා කියන්නේ මේ කියන කාරණාවන් ටික සිද්ධ කිරීම කරන්නේ. ඉතින් ඒ ධහමී හැසිරීම අපි මනාකොට කරනවා නම් ඒ කියන්නේ ධර්ම ගෞරවයෙන් ධහම තුළින් උපන් ප්‍රීතිය ප්‍රමුත භාවීතේ ඇති කරගෙන කරනවා නම් පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ වදාළ බුද්ධ භාෂිතේ ඒ ආකාරයෙන් මේක සිද්ධ වෙන දෙයක් ලෝකේ. ඒක වෙනස් ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. එනිසා මේ කියන ආකාර පහෙන් කොයි ආකාරයකින් හෝ ධම අවබෝධ කරන අවස්ථාව වාසනාව ශ්‍රාවකයන්ට තියෙනවා. එහෙනම් පින්නන්නේ අපි තේරුම් ගන්න ඕන අපි මේ කොයි ආකාරයෙන් ධමී හැසිරුණත් අපි හිතේ ධම් ප්‍රීතිය ප්‍රමුති භාවය ඇති කරගෙනමයි ධමී හැසිරෙන්න ඕන. අන්න එතකොට තමයි කායික සැහැල්ලුව ඇති වෙලා සැපය ඇති වෙලා සමාධිමත් හිතක් ඇති කරගෙන මේ හිතේ තියෙන කෙලෙස් දුරු කරන නිකෙලස් භාවයට හිතපත් කරගන්න අපට අවස්ථාවක් ලැබෙන්නේ. ඉතින් එහෙනම් පින්වත්නි, අපි හැම දිනාටම මේ යුගයේ භාග්‍යතුන් වහන්සේගේ සසුන තුළ ප්‍රතිපදාවේ අපි යෙදෙද්දි ධර්මයේ ශ්‍රවණය කිරීම, ඒ වගේම ධර්මයේ සජ්ජායනා කිරීම, නැවතේ ධම්මනුනේ විමසීමාදී කියන මේ ඕනෑම කරුණකදී හිත තුළ ප්‍රීතිය ප්‍රමුති භාවය ඇති කරගෙන ඒ කරන කාරණා විමුක්තායතනයක් බවටපත් කරගෙන ගෞතම සසුනේ සැබෑ පිළිසරණ වූ විමුක්තිය සිතින් ස්පර්ශ කරන්නට අමා මහ නිවන අවබෝධ කරන්නට අපි හැම දිනාටම වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද දවසේදී ඒ